අනිත් අධිවේගී මාර්ග හදන්න ඕනේ. තියෙන අධිවේගී මාර්ගයේ තනකොළ ටික කපා ගන්න බැරි අය තව අධිවේගී මාර්ග හදන්න යනවා. ඒවා වල්දි වේගෙන යනවා තව ටික දවසක් යනකොට. හරියට නඩත්තු වෙන්නේ නැහැ. ඒකයි தત્වේ. ඉතින් එමේකේ තව අධිවේගී මාර්ග හදන එක නෙමෙයි අපි නම් කියන්නේ. රත්නපුරේ අධිවේගී මාර්ගය පානදුරේ ඉඳන් හොරණහරහා ඒ මාර්ගය පළල් කරන්න. තව අධිවේගී මාර්ගයක් නෙමෙයි අවශ්‍ය කරන්නේ. ඒක පළල් කරා නම් මම විශ්වාස කරනවා ඕනේ මේ තදබදේ මගේ ඇරේ. අපි හැමෝටම ඕනේ තදබදේ මගේ ඇරේ කියලා ගමනක් යන්නනේ. ඉගිල්ලෙන්න නෙමෙයි ඉගිල්ලෙන්න කියලා නම් ඉතින් අධිවේගී මාර්ගයක් හදුවට කමන්නේ. හැබැයි අධිවේගී මාර්ගේ මගේ තර්කයේ හැටියට පුළුවන් තරම් මිනිසුන්ගේ ඉඩම් කඩම් වලින් ගන්න එක අවම කළා කරන එක තමයි හොඳම දේ. හයි ලෙවල් පාරකට සමාන්තරව එකක් තමයි අපි විශ්වාස කරන්නේ හොඳයි කියලා.